බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් මියගිය ඥාතිවරයෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී ඒ මියගිය ඥාතිවරයාගේ ළඟ තිබෙච්ච හොඳ ගතිගුණ හොඳට සිහිපත් කරගන්න කියලා. ඔබට ඔබේ තාත්තා ගැන, මේ මෑණියන්ට තමන්ගේ ස්වාමි පුරුෂය ගැන, ඥාතීන්ට තමන්ගේ ඥාතිවරය ගැන ඒ වගේ කරුණු සිහිපත් කරගන්න පුළුවන්. එතකොට අපේ හිතේ මියගිය කෙනා කෙරෙහි ලොකෝ සෙනෙහසක්, ආදරයක්, ගෞරවයක් ඇති වෙනවා. අන්නේ ප්‍රසාදජනක සිතිවිලි සහිතවයි අප මියගේ ඥාතින් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නේ. ඉතින් මේ පින්කම කෘතවේදී පින්කම, කලගුණ සැලකීමේ පින්කම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දුර්ලභ හොයාගන්න අමාරු පුද්ගලෝ දෙන්නෙක් ඉන්නවා. කවුද ඒ දෙන්නා? එක්කෙනෙක් තමයි කලගුණ සලකන කෙනා, නැත්නම් කලගුණ දන්න කෙනා. අපට යම්කිසි උදව්වක් කළොතින් අන්නේ උදව්ව මතක තියාගෙන දැනගෙන ඉන්න කෙනා. ප්‍රත්‍යපකාර කිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. කෘත වේදේ කියන්නේ කළ දේ දන්න බව කියන එක. ඒක දැනගෙන තියෙන කෙනා පුළුවන් වෙනට උදව්පකාර කරනවා, ප්‍රත්‍යපකාර කරනවා. අන්නේ එවැනි කෙනා මේ ලෝකෙ දුර්ලභයි කියලා. දෙවැනි කෙනා දේශනා කර දුර්ලභ කෙනා. ඒක ඊටම වැදගත් කාරණයක්. යම්කිසි කෙනෙක් Tamanට උදව්වක් කරන්න කලින් යා වෙනත් කෙනෙකුට උදව්වක් යහපතක් කරනවා නම් අන්න ඒ කෙනත් ලෝකේ දුර්ලභයි කියලා. අපිට බොහෝ විට උදව් කරන්නේ අපි කලින් උදව් කරුවාය. නමුත් යම්කිසි කෙනෙක් Tamanට උදව්වක් නොලැබෙලා තියෙන වෙලාවක ලෝකයා වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් කිසියම් මෙහෙවරක් උදව්වක් දෙයක් කරනවා නම් අන්න ඒක තමයි උතුම්ම දේ කියලා. අපේ අම තාත්තා දෙන්න කියලා කියන්නේ අන්නේ දෙවණියට සඳහන් කර දුර්ලභ කෙනා. අපි අම්මගේ කුසේ පිළිසිඳ ගන්න කලින් අපි ඇත්තටම අපේ අමඩ තාත්තට අපි උදව් කළා නෑ. අපි ගැන දන්නේත් නෑ. අපි ඇතැමිට ගැහණු ළමෙද්ද පිරිමි ළමෙද්ද කියලා කමල දන්නේ නෑ. අපි කුසේ පිළිසිඳ ගන්න අවස්ථාවේ. නමුත් දරුවේ කුසේ පිළිසිඳ ගත්ත කියලා දැනගත්ත මොහොතේ ඉඳලාම ඒ අම්ම තාත්තා දෙන්න ඒ දරුවා වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා. මුළු ගෙදරම ඒ සඳහා සූදානම් වෙනවා ඒ දරුවා පිළිගන්න. ඒ දරුවා කුසේ ඉන කාලේ අම්මා දරුවට ඕනක නැඳුම් පැළඳුම් ආදී හිටන් සූදානම් කළා තියෙනවා. දරුවට කොට්ටයක් මහලා තියෙනවා. ඒ ඔක්කොම දේවල් අපේ මෙලවට එන්න කලින්ම අපේ අම තාත්තා දෙන අපි වෙනුවෙන් ඒවා සිදු කළා තියෙනවා. අනේ නිසා එවැනි ගුණවත් අම්මල තාත්තල වෙනුවෙන් අපි මේ පින්කම් කරන්නේ. ඒ ගිහන් මහත්මයා තමන්ගේ පියතුමා ගැන සිහිපත් කළා. ඉතින් තමන්ට මේ කුසල කර්මයේ සිදු කරන අවස්ථාවේදී පින්කමට සහභාගී වුණු හැම දිනකම කල්පනා කරන්න ඔබේ නමින් අමල තාත්තල මිය ගිහිලිනව නම් ඒකට පුණ්‍යානුමෝදනා පිණිස මේක හොඳම පින්කමක්. ඒ විතරක් නෙවෙයි ඔබේ ජීවිතවල ඉන්න අමල තාත්තල ඉන්නව නම් ඒකට ලොකු ආශිර්වාදයක් මේක. ඒ නිසා මිය ගිය ඒ පියතුමාට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවේදී මේ පින්කමට ඉතාම සද්භාවයෙන් පින ගැන ගෞරවයෙන් පෙරවන ගැන ශ්‍රද්ධාවෙන් මේ සහභාගීත්වය හැම දිනම කල්පනා කරන්න. ඔබේ අම තාත්ත කෙනෙක් ජීවත් වෙනවා නම් එයාට මේ පින ආශිර්වාදයක් වෙනස වේවා. ඒ වගේම මිය ගිහිපු ආමල තාත්තලා ඉනවා නම් ඒ අයටත් කරන පින්කමක් කියලා හිතලා ඔබ බොහොම ආදරෙන් ගෞරවයෙන් මේ පින්කමට සහභාගී වෙන්න. එතකොට තමයි සැබවින්ම අපි මේ පින්කමෙන් සැබෑ ප්‍රතිඵලය ගන්නා වෙන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපට වඩාත්ම සතුටින් ජීවත් වෙන ක්‍රමය දේශනා කරපු ධර්මය. ලෝකේ ජීවත් වෙන හැම සත්‍යයගෙම ඒකායන පැතුම සතුටින් ජීවත් වීම. අන්නේ සතුටින් ජීවත් වෙන ඉහළම ක්‍රමය තමයි ධර්මය කියලා දේශනා කළේ. ඒතකොට මේ ධර්මය කියන එක බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙවෙයි. ඒක උන්වහන්සේගේ අනාවරණයක්. ධර්මය කියන එක ක්‍රියේෂන් එකක් නෙවෙයි, ඒක ඩිස්කවරි එකක්. ඒක ලෝකයේ සැඟවිල තියෙන දෙයක් ඉස්මතු කරපු කෙනායි බුදුහාඳුර කියලා කියන්නේ. අපි බුදුහාඳුරන්ට ගරු කරන්නේ උන්වහන්සේ ධර්මයක් නිර්මාණය කරපු කෙනා නිසා නෙවෙයි. ඒ ධර්මයේ සැඟවිල තිබෙච්ච අවිද්‍යාවෙන් වැසී තිබෙච්ච මේ ධර්ම ඉස්මතු කළා. උන්වහන්සේගේම ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කළා. මේ ලෝකයට මේක අනාවරණය කරපු නිසායි අපි උන්වහන්සේට ගරු කරන්නේ. අප සතුටෙන් ජීවත් වෙන මාර්ගයයි බුදුහාඳුර දේශනා කළේ. අන්නේ සතුට කියන එක තීරණය වන්නේ අපි කොයිතරම් දුරට ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියන කාරණිය මත. එතකොට සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ සතුටෙන් ජීවත් වෙන ක්‍රමය. එතකොට ඒ සතුටෙන් ජීවත් වීම තීරණය වන්නේ කොයිතරම් අපි නුවණින් ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියන කාරණිය මත. ඇයි එහෙම සඳහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා මේ ලෝකේ කිසියම් දුකක් එනවා නම් කෙනෙකුට ඒ දුක හැම මොහොතෙම එන්නේ අනුවණ තැනැත්තාට. බුද්ධිමත් තැනැත්තා වෙත දුක එන්නේ නැහැ කියලා. අනේ නිසා වඩාත්ම බුද්ධිමත් ජීවත් වෙන ක්‍රමය තමයි බුදුදහම කියලා කියන්නේ. අන්නේ බුද්ධිමත් ජීවත් වෙච්ච පමණට අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය අඩු වෙනවා. ලෝභය, ద్వේෂය, මෝහය, craving, anger and delusion. These are the unwholesome mental states that disturb our peace of mind. Our happiness, spiritual happiness completely depends on how far we have eradicated these negative thoughts from our mind. Craving or attachment, anger or ill will, delusion or ignorance. These are the negative thoughts that disturb our peace of mind. Our success depends on our happiness. Our happiness depends on the reducing of these negative thoughts. එතකොට පින්නතුනි මෙන්න මේ ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ තුන කොයිතරම් අඩු වුණාද කියන කාරණේ මතයි කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ. ඇයි ඒකට හේතුව? කෙනෙක්ගේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඒ කෙනා කොච්චර සතුටින් ජීවත් වෙනවාද කියන කාරණේ මත. අපට කොච්චර ඉහළ උපාධි තිබුණත් අප කොයිතරම් ඉහළ ධනයක් ඉපෙව්වත් අපේ දරුවන් කොයිතරම් ඉහළ තැන්වල රැකිරක්ෂා කළත් අපට මානසික සැනසීමක් නැත්නම් ඒ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. අන්නේ නිසා අපෙන් නිතරම අපේ මානසික සැනසීම මානසික නිරෝගීතාවය ගැන අප සැලකිලිමත් වෙන්නට ඕන. අන්නේ මානසික නිරෝගීතාවය සුවතාවය රඳා පවතින්නේ කොයිතරම් දුරට අපේ හිතෙන් අකුසල සහගත සිතුවිලි දුරු කරාද කියන කාරණේ මත. එතකොට සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ මෙන්න මේ කෙලෙස් දුරු කරන මාවත. ඒක ප්‍රධාන වශයෙන් ටෙක්නික්ස් දෙකක් යටතේ ක්‍රමවේද දෙකක් යටතේ දේශනා කළා. එකක් තමයි මෛත්‍රී භාවනාව, අනිත් එක සතිපට්ඨානයි. මෛත්‍රියෙන් කරන්නේ රාග ద్వේෂ දෙක යටපත් කිරීම. නැත්තම් පංච නීවරණ යටපත් කිරීම. අපේ හිතේ ලස්සන නැති කරන කාරණා පහක් තියෙන ඒවාට අපි කියනවා පංච නීවරණ කියලා. ඒ තමයි කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ නීවරණ තියෙනකොට අපේ හිතේ තියෙන ලස්සන නැති වෙනවා. එතකොට මෙන්න මේ නීවරණ අඩු කිරීම තමයි මෛත්‍රිය භාවනාවෙන් කරන්නේ. ඊළඟට ඊළඟ කාරණය තමයි අපේ හිතට පීඩා ඇති කරන බලවත් අකුසලිය තමයි අවිද්‍යාව කියලා කියන්නේ, මෝහය කියලා කියන්නේ. අන්නේ මෝහය අඩු කරන ක්‍රමය තමයි සතිපට්ඨානය, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. ඒතොට පින්නොතනේ අද ලෝකයේහි කායික රෝග වලට වඩා ප්‍රධාන වෙලා තියෙන්නේ, ප්‍රබල වෙලා තියෙන්නේ මානසික රෝග. ඒ නිසා මානසික ව්‍යාධි වලට මානසික රෝග දුරු කරන්න සයිකියාට්‍රික්ස්ලා නැත්නම් කවුන්සලර්ස්ලා ප්‍රධාන වශයෙන් ටෙක්නික්ස් දෙකක් කියනවා. මොකක්ද ඒ ටෙක්නික්ස් දෙක? ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කියන ප්‍රධාන ටෙක්නික්ස් දෙකක් තියෙනවා. ඒ තමයි ලෙවින් කයිනස් ඇන් මයින්ඩ්ෆුල්නස්. ඕනෑම රිසර්ච් එක බලන්න මානසික ආතතිය දුරු කරගන්න යම්කිසි කෙනෙකුට උපදේශනයක් දෙනවා නම් මෙන්න මේ ටෙක්නික්ස් දෙක තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. මේ ටෙක්නික්ස් දෙකම බුදුදහමෙන් ගත්තේ. හැබැයි බුදුදහමෙන් ගත්ත කියලා කියන්නේ නැහැ. මොකද මේක බුදුදහමේ දෙයක් කියලා කිව්වොත් බොහෝ දෙනෙක් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ මේක. වෙනත් ආගමිකයන් ප්‍රැක්ටිස් කරන්නේ. ඒ නිසා බුදුදහම නොකිය මනෝවෛද්‍ය ප්‍රතිකාර ක්‍රම දෙකක් විදිහට මේක ලෝකයේ අදට ව්‍යවහාර කරනවා. බලන්න පින්නොතින අපි කොච්චර වාසනාවන්තද. බුදුරජාණන් වහන්සේ වසර 2600කට කලින් අපට දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් ශාන්ත පදයක් කැමතිනම්, මානසික සුවයක් කැමතිනම් මොකද කරන්න ඕනේ කියලා කරණිමෙත සූත්‍රය කියන්නේ සබ්බේ සත්තා බවන් සුඛිතත්තා. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා වඩන්න කියලා, භාවිත කරන්න කියලා. He who wants to achieve the peace of mind should practice loving kindness meditation, contemplating on dasam, may all beings be well, happy and peaceful. එතකොට මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් හිතේ නිතරම කලකිරීම ස්වභාවය, අනිත්‍ය ගැන අප්‍රසාදය, අමනාපය, ගැටුමක් තියෙනවා නම් කෙනෙක්ගේ නිතරම සියලු සත්ත්වෝ සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියලා භාවිත කරන්න. මේක තමයි ප්‍රධානම ක්‍රමවේදය. මේක පුහුණු කරන පමණට අපේ හිතේ තියෙන මානසික ව්‍යාධීන් දුරු වෙනවා, කාම ඡන්දාදී නිවරණ අඩු වෙනවා. දෙවෙනි එක තමයි අවිද්‍යාව කියන එක. අපේ ලෝභ ද්වේෂ දෙක අඩු වුණත් අවිද්‍යාව අනුසය වශයෙන් හරි අපේ හිතේ තියෙනවා, මෝහය ඩිලුෂන් එක තියෙනවා. අන්නේ මෝහය දුරු කරන ක්‍රමය තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා ඒකායන වයන් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්ධාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමය ආදි වශයෙන් කියනවා. දුක් දෝමනස් දුරු කරන්න කැමති නම් එකම මාවතේ තියෙන මොකද්ද? යදි දං චත්තාරෝ සතිපට්ඨාන. සතිපට්ඨාන භාවනා තමයි එකම ක්‍රමවේදය කියලා සඳහන් කරන්නේ. මයින්ඩ්ෆුල්නස් එක. එතකොට ඔබ බලන්න ඔබ බලන්න ඔබ ඇත්තටම ඔබේ ජීවිතයේ සතුට වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා ඔබටම ඔබ ගැන සයන් අධ්‍යයනය බලන්න හොඳම මිනුම් දන්න මේක. ඔබේ එන්නම මෛත්‍රිය වැඩි වෙනවාද අඩු වෙනවාද? එන්නම ඔබේ තියෙන සතිමත් බව වැඩි වෙනවද අඩු වෙනවද? මෙන්න මේක තමයි නිර්ණායකය. මේක තමයි මෙෂර්මන්ට් එක. අපි කොයි තරම් දුරට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවාද කියන කාරණේ. එතකොට මේ ලෝකයේහි අපට ලැබෙච්ච වටිනාම දේ තමයි නිවැරදි ධර්මයක් කියන කාරණේ. අද මුළු ලෝකෙම අය නිවැරදි දර්ශනයක් ඉගැන්වීමක් මොකද්ද කියලා හොයාගෙන යනවා. අද විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දඹදිව ආසියාවේ පහළ වෙලින කාලීට සමගාමී කාලයේ යුරෝපයේ සොක්‍රටිස් වැනි දාර්ශනිකයන් බිහි වෙලා ඔවුන් සොයා ගියේ මෙන්න මේ දර්ශනයම හොයාගෙන ගියේ. ෆිලොසොෆිස් හොයාගෙන ගියේ. ෆිලොසොෆි කියන්නේ තේරුම මොකද්ද? ලව් ඔෆ් විස්ඩම්. ප්‍රඥාවට ආදරය කිරීම. එතකොට බලන්න පින්නතුනි පෙරදිග බුදුහාමුදුරුවෝ ප්‍රඥාව සොයාගෙන ගියා. උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාව දේශනා කළේ චක්කුම් උදපාදී, ඥානම් උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝකෝ උදපාදී කියලා. මට ප්‍රඥාව, ආලෝකය, ධම්මැස පහළුණා කියලා දේශනා කළා. ඒ අනාවරණය තමයි පළවෙනි සූත්‍රයෙන්ම ධම්මචක්ක සූත්‍රයෙන්ම දේශනා කළේ. මෙහි පෙර දිග ආසියාවේ බුදුහාමුදුරු මේක දේශනා කරනකොට අපි හිතනවා අපි ආසියාවේ අපි බොහොම දිනු කාලේ බටහිර බොහොම පල්ලිහා මට්ටමින් තිබ්බ කියලා අපි බොහෝ විට කියන්නේ නේ. එහෙම නැහැ පින්නතුනි. අද ඉතිහාසයේ සාක්ෂි දරන විට සමගාමී කාලේ ඔබ දර්ශනයේ විෂය ෆිලොසොෆි සබ්ජෙක්ට් එකේ ගෙනෙන තියෙන ඔබ දන්නවා ක්‍රිස්තු පුර 6 වෙනි සියවසේ තමයි සොක්‍රටිස් වාසය කළේ. ග්‍රීසි. එතකොට ඒ කාලෙත් ඔවුන් මේ දර්ශනය හොයාගෙන ගියා. ඔවුන් හොයාගෙන ගියේ මිනිස්යාගේ විමුක්තිය මොකද්ද? සැබෑ සැනසීම මොකද්ද කියලා ඔවුන් සොයාගෙන ගියා. එනිසා බුදුහාඳුරෝ දේශනා කළේ අපට ප්‍රඥාවෙන් ජීවත් වෙන ක්‍රමය. නුවණින් ජීවත් වෙන ක්‍රමය. අපේ ප්‍රඥාව අඩු වෙච්ච පමණට හිතර කෙලස් වෙනවා. හිතර කෙලස් ආපු පමණට හිතේ තියෙන සතුට, මානසික සැනසීම නැති වෙනවා. අපේ හිතර කෙලස් ආපු පමණට අපේ ළඟම ඉන්න අපිත් එක්ක අමනාප වෙනවා. අපිට කැමති වෙන්නේ නැහැ. අපිව විවේචනය කරනවා. අපේ කෙලෙස් අඩු වෙන්න අපේ ගුණ දහම් වලින් දියුණු වෙන්න අපට කවුද වැඩිපුරම ආදරේ වෙන්නේ? ආදරය කරන්නේ අපි ළඟම ඉන්න අය. පිටයේ හැමිට අපි ගැන එච්චර තේරුම් ගන්නේ නැහැ. නමුත් අපි ළඟම ඉන්න අය ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, අම්මා තාත්තා, දරුවන්, සහෝදර සහෝදරියන් මෙන්න මේ අය තමයි ඔබ ගැන හොඳටම දන්නේ. ඔබට වැඩිපුරම ආදරය කරන්නේ ඔබ ගුණවත් වෙන වෙනේ කට්ටිය. ඒ විතරක් නෙවෙයි ඔබට අනතුරක්, කරදරයක්, දුකක් එච්ච අවස්ථාවේදී ඔබේ ළඟින්ම ඉන්නේ අය. හැබැයි අපි බොහෝ විට ඕනෝන අතරේ බැඳිලා ඉන්නේ එක්ක තියෙන ධනය නිසා, නැත්නම් රූප සම්පත්තිය නිසා. මේ වගේ දෙයක් ඉඳන් අපි බොහෝ විට බැඳිලා ඉන්නේ, සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් වෙනතුන් මේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන් තමයි අපි මුලින්ම අපේ ඇට්‍රැක්ෂන් එක වෙන්නේ. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන ඊට වඩා ගුණවත් සම්මලින් අපේ ළඟමයි ජය ගන්න. මේක තමයි අපේ දක්ෂතාවය. අපේ තියෙන ධනය ඕන වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. අපේ තියෙන රූප සම්පatti ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. අපේ තියෙන මේ මොහොනේ ලස්සන එක මොහොතෙන් ඇදැමිට ගින්නකින් උණුවතුර දෙහිකින් මේ මොහොනේ හැම පිච්චිලා යන්න පුළුවන්. අන්න එදාට අපිව ළඟින් ඉඳගෙන අපිට ආදරෙන් කලින්ටත් වඩා අපිව බලාගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ බලාගන්නේ අපේ උගත්කම නිසාවත්, අපේ ධනය නිසාවත් නෙවෙයි. එදාට අපිව බලාගන්නේ අපේ තියෙන ගුණවත්කම නිසා. අන්න ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන ගුණවත්කම් වලින් අනිත් අය ජය ගන්න. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ අන්න ඒකටයි. අන්න ඒ ප්‍රධානතම කාරණයක් තමයි නුවණින්, ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියන කාරණේ. නුවණින් ජීවත් වෙච්ච පමණට කෙලෙස් අඩුයි. කෙලෙස් අඩු වෙච්ච පමණට හිතේ මානසික සැනසීම වැඩි. දැන් එහෙම කියනකොට ඔබට හිතෙයි දැනුත් එහෙනම් අපි ප්‍රඥාවෙන් නේද ජීවත් වෙන්නේ? අපි හුඟක් හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ෆස්ට් ඩිග්‍රී හැම ෆස්ට් ක්ලාස් එකක් එක පාස් වෙලා මාස් ඩිග්‍රියට ඇටැම් වෙට මෙරිට් එකක් එක පාස් වෙලා ඩොක්ටරේට් එකක් හොඳට පාස් වෙලා කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් ඒ සමාජ සම්මත විදිහට එහෙම තමයි. නමුත් බලන්න පිනොතුන් මම ඊටාම සරල උදාහරණයක් ඔබට කියන්නම්. ඔබ කොයිතරම් ප්‍රඥාවෙන් ජීවත් වෙනවාද කියලා ඔබට බලගන්න පුළුවන්. අපි කෑම ටිකක් කනකොට අපි පිඟානක දාගෙන කෑම කන්නේ. ඒ පිඟානේ දාගෙන අපි කෑම ටික කනකොට ටිකෙන් ටික අරගෙන කටට දාලා කෑම කනවා. කෑම ටිකේ රස දැනෙනකොට අපට මතක් වෙන්නේ මොන කෑමද? අපට පේන්නේ පිඟානේ කෑම ටික නේද? පිඟානේ කෑම ටික දිහා බලාගෙන තමයි දිවේ රස විඳින්නේ අපි. එතකොට කෑම රස දැනෙන හැම මොහොතෙම අපිට පිඟාන දිහා අපි බලන්නේ. පිඟානේ තියෙන බත් ටික, වෑංජන ටික, ඒ දේවල් ටික දිහා බල බල තමයි රස විඳින්නේ. අපිට හිතෙන්නේ දැන් මේ මොහොත රස දැනෙන්නේ මේ පිඟානේ ලස්සනට තියෙන කෑම ටික කියලා. ඒක ඇත්තද? ඔබ යමක් කනකොට කටේ රස දැනෙනකොට රස දැනෙන්නේ මේ මොහොත රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? මේ මොහොතේ රස දැනෙන ඔබේ දිවේ කටේ තියෙන කෑම ටික අර කෙලත් එක මිශ්‍ර වෙලා දත් වලින් හපපු කෑම ටිකේ ඒ රස තමයි ඔබට දැනෙන්නේ මොහොතේ. හැබැයි ඔබට කල්පනා කරලා බලන අවංකව ඔබට කවදාවත් හිතෙලා තියේද අර දිවේ රසයේ කෑම ටිකේ රස දැනෙනකොට මේ රස දැනෙන්නේ අර වමනයක් වගේ කෑම ටිකක් කියලා? කවදාවත් හිතෙලා තියෙනවද? හැමදාම අපි රස වින්දේ මේ පිඟානේ දැන් තියෙන කෑම ටිකේ රස වෙන්නේ කියලා. නමුත් අපි ගැන අපි බාප් බුද්ධිමත් අපි ගන්න ඕන අපිට මේ වගේ උපාධි තියෙන හැම කියලා තමයි අපි හිතන්නේ නේ. බලන්න ඊටාම මේ සරල කාරණයක් අපේ ජීවිතේ කිසිදාක තේරෙලා නැහැ. මෙන්න මේ වගේ ගැඹුරු තැනක් බුදුදහම තුළින් අපිට කියනවා. අනේ පිඟානේ තියෙන කෑම වගේම තමයි පිනොතුනි මේ මොහොතේ අපි ඇසට රූපයක් දැකලා සතුට වෙනවා නම් මේ මොහොතේ කනට ශබ්දයක් ඇහෙනවා නම් අපට හිතෙන්නේ මේ මොහොතේ පේන රූපේ මේ දකින්න කියලා. මේ මොහොතේ මේ ඇහෙන බණ ටික තමයි Tamanට තේරෙන්නේ කියලා ඔබට හිතෙන්නේ. මේ මොහොතේ ඇහැට රූපය පේනවා. මේ මොහොතේ කනට ශබ්ද ඇහෙනවා. කනෙන් අහන්න පුළුවන්. ඇසෙන් දකින්න පුළුවන්. හැබැයි ඇසෙන් දැකපු දේ චක්කු විඥාණයෙන් දැනගන්න බෑ සම්පූර්ණයෙන්ම. දැනගන්නේ මනෝ විඥාණය. කනෙන් ශබ්දය අහන්න පුළුවන්. එහාන ශබ්දය මොකද්ද කියලා තේරුම් ගන්නේ මනෝ විඥාණය. මෙන්න මෙතෙන්ටයි අපේ දක්ෂතාවය තියෙන්නට ඕන. බුදුදහම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන එකක් තමයි මේ ලෞකික ජීවිතය තුළ ඉහළම සාර්ථකත්වය ලබා ගන්න ක්‍රමය මොකද්ද කියලා. මේ ලෝකයේ තුල අපේ සාර්ථකත්ව වෙනවා කියලා කියන්නේ අපේ හිතේ කාම ඡන්ද ආදී නීවරණ හැකියතා අඩු වෙන විදිහට වාසය කිරීම. ඒකට තමයි ප්‍රධාන ටෙක්නික් එකක් විදිහට මෛත්‍රී භාවනා සඳහන් කරන්නේ. හැකේ හැම මොහොතෙම වර්තමානයේ තුල හිත තියාගෙන සීල සත්ත්වෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා මෙනෙහි කිරීම. මේ මෛත්‍රී වැඩීම තමයි ලෞකික ජීවිතයේ ඉහළම කුසලයේ විදිහට සලකන්නේ. ලෞකික කියන්නේ මේ ලෝකයේ තුල සම්මුති ලෝකයේ තුල ඉහළම කුසලය තමයි එක සුළු මොහොතක් හරි සීල සත්ත්වෝ සෝපත්ත්වා කියලා සිහි කරන වෙලාව. ඒක මනසින් සිහි කරන විතරක් නෙවෙයි. ඒකට කියන්නේ මෙත්තා සාගත මනෝකම්මය කියලා. ඒ වගේම එකක් තියෙනවා මෙත්තා සාගත කාය කම්ම කියලා. කයින් ශාරීරිකව යමක් කරනකොට අනිත් කෙනා කෙරෙහි මෛත්‍රියමයි ඒක කරන්නේ. මෙත්තා සාගත වචී කම්මය කියලා එකක් තියෙනවා. මෛත්‍රියමයි වචන කතා කරන්නේ. මෙන්න මේ මෙත්තා සාගත මනෝකම්ම, මෙත්තා සාගත කාය කම්ම, මෙත්තා සාගත වචී කම්ම මෙන්න මේ තුනම අපි දිනු කරන්න ඕන. කොයිතරම් දුරට දිනු කරන්න ඕනද මේක? දිනු කරන්න ඕන අම්ම කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවාට දක්වන සෙනෙහස මට්ටමට මේ මෛත්‍රිය අපි දිනු කරන්න ඕන. මේක තමයි අපේ මානසික නිරෝගී භාවය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට එන්න පුළුවන් නම් තමයි යාට ආධ්‍යාත්මික ගමනේ ඉතුරු ගමන් ටික යන්න පුළුවන්කම තියෙන්නේ. මෙතෙන්ට එනකන් අපට ලෞකික ජීවිත තුල කිසියම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. නමුත් ඒ ලෞකික ජීවිතය ඉක්මවලා ලෝකෝත්තර ජීවිතයට නැත්නම් ප්‍රඥාව ඉහළින්ම ලබන මට්ටමට අපට එන සුදුසු වෙන්නේ නැහැ අපි මෙතෙන්ට එනකන්. ඇයි මෙහෙම බුදුහාඳුරෝ දේශනා කළේ? මේ අම්ම කෙනෙක් Tamante ඉන්න එකම දරුවා දැස බලන ආකාරයකින් දකින මට්ටමට මනස දිනු කරගන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරේයි. මේ මට්ටමට එනකොට පින්නතුනි අපට කිසියම් කෙනෙක් එක අමනාප වෙන්න බෑ. මේ මට්ටමට එනකොට අපට කිසියම් කෙනෙක් ළඟදී ලෝභ වෙන්න බෑ අපට. අම්ම කෙනෙක් දරුවා ළඟ ලෝභද? වැඩි දෙයක් තමයි අම්ම පිඟානේ දාගෙන කෑම ටික කනකොට පිඟානේ කෑම දෙයක් ගත්තා තම කවදාත් අපිත් එක්ක අමනාප වෙන්නේ. අම්ම තවත් ගන්න කියලා පිඟානම දෙයි අපටනේ. ඒ මට්ටමේ මෛත්‍රියක් අම්ම ළඟ තියෙනවා. අපි ලෙඩ වුණා තින්. ගෙදර තියෙන ඔක්කොම ධනෙ ටික හරි වේදන් කළා අම්ම තාත්ත අපිව බේර ගන්න උත්සාහ කරනවා. අපේ ශරීරයට කෑල්ලක් ඕනේ කිව්වොතින් ඇහැක් හරි වකුගඩුවක් හරි වෙන කොටසක් හරි ඕනේ කියලා කිව්වොතින් ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්නේ අපේ අම්මා තාත්තා දැන්. ඒ තරම් කැපවීමක් ඒ අම්මා තාත්තා පරිත්‍යාගයෙන් දරුවෝ වෙනුවෙන් කරනවා. එතකොට මේ මෛත්‍රිය දිනු කරන්න කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ මට්ටමට එනකොට ඒ කෙනාට ලෝභ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙනාට අනිත් කෙනා කෙරෙහි අමනාපයක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙනාට වෙනත් අය ළඟදී මාන්නෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. මාන්නේ කියන මනින ඔයාට ටිකයි තියෙන මට හුඟයි තියෙන නැත්නම් මට හුඟයි ඔයාට ටිකයි මම උසස් ඔයා පහත් මේ වගේ අනිත් අය කම්පයා කරන ගතිය. ඒකත් අමල තාත්තලා අපි ළඟදී කරන්නේ. ඒ මාන්නේ නැහැ. අනිත්ක ඊර්ෂ්‍යාව. අනිත් කෙනේ දිනු වෙනකොට තියෙන අකමැත්ත. කවදාත් අපි අමල තාත්තලා අපි දිනනකොට අකමැති නැහැ. අපි දිනු වෙනකොට අපටත් වඩා සතුටු වෙන්නේ අපේ අමතක දැන. එතකොට මෙන්න මේ අපේ ළඟ තියෙන කෙලෙස් අඩුපාඩු දැඩි ලෝභය අමනාපකම ඒ වගේම පංචශීලයේ කඩවීම පංචශීලයේ කඩවෙන්නේ පින්නතුනි අපි මෛත්‍රී සාගත ලෝකෙ දෙස බලනවා නම් අපිට ප්‍රාණඝාතයක් කරන්න බෑ සොරකමක් කරන්න බෑ කන වරදා හැසිරෙන්න බෑ බොරුවක් කියන්න බෑ මද්‍රව්‍ය භාවිත කරන්න බෑ එයි අපි තනි කෙනෙක් වුණාට අපි ජීවත් වෙන සමාජයක් එක අපේ අම්මා තාත්තා ඉන්නවා අපේ දරුවන් ඉන්නවා අපේ ඥාති මිත්‍රාදෙන් ඉන්න තැනදී අපට පංචශීලය කඩා ගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ පංචශීලය උපරිම ලෙස ආරක්ෂා කරන. මෙන්න මේ දේවල් වලින් ගුණවත් වෙන්න වෙන්න අපට අපේ ළඟම ඉන්න අය අපට ආදරය කරනවා. අපට කැමති වෙනවා. ඒ වගේම දෙයක් තමයි ඊළඟට තවත් පියවරක් යනකොට මේ ගුණවත් භවයේ සතර අගතිය කියන කාරණේ. අප යමක් කරනකොට ඒක කරන්නේ සතර අගතියට ගිහිල්ලාද කියලා නොනැතියන් හොඳට බලනවා. මොකද සතර අගති කියලා කියන්නේ? යමක් කරනකොට කිසියම් තීරණයක් ගන්නකොට අපේ ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියලා මේවට කියන බයස් කියලා මේ අගති වලට නොගිහිලේ තීරණ ගන්නවද කියලා. යම් තීරණයක් ගන්නකොට කැමැත්තට මූලිකත්වය දීලා නෙවෙයි ඒක ගන්නෙ. අපක්ෂපාතීව ගන්නෙ. ද්වේෂයෙන් නෙවෙයි යම් කිසි තීරණයක් ගන්නෙ. බයෙන් නෙවෙයි යම් කිසි තීරණයක් ගන්නෙ. මෝහෙන් නෙවෙයි යම් කිසි තීරණයක් ගන්නෙ. ඔබ ධර්මයත් එක්ක ඉදිරියට යන කෙනෙක් නම් ඒ ධර්මය දන්න අය ඔබ ඇසුරු කරනවා නම් එයා ඔබ ගැන බලන ගුණාංග ටික තමයි මේ අපි සඳහන් කළේ. පළවෙනි ගුණාංගය තමයි ඔබ දන් දෙන කෙනෙක්ද පරිත්‍යාගශීලී කෙනෙක්ද කියලා බලනවා. ඔබ හුඟක් ලෝභ කෙනෙක් නම් මසුරු කෙනෙක් නම් ඔබට මිතුරන් වැඩිය නැහැ. අනිත් ඒවා ඔබට කැමති නැහැ. පරිත්‍යාගශීලී වෙන්න වෙන අපිට මිතුරන් හුඟක් ඉන්නවා. හැබැයි පරිත්‍යාගශීලී වුණත් පංචශීලයේ කඩවෙනවා නම් අපට අනිත් ඒවා කැමති නැහැ. ඒ නිසා පංචශීල ආරක්ෂා කරන්නත් ඕන. සමහර අය දන් දෙනවා. දන් දෙන්නේ අර අදින්නා දාන ශික්ෂාපදය කඩවෙලා. දැන් අපේ රටෙත් එහෙමනේ අපි දානය ගැන හුඟක් වර්ණනා කළා නේද? දානය ගැන අපි වර්ණනා කළා සීලය ගැන කතා කරේ නෑනේ. ලොකු දානයක් දුන්නොත් දානපතිය කියලා වර්ණනා කළා. හැබැයි බැලුවේ නැහැ මේ ධනය කොහොම හම්බ කරපු දෙයක්ද කියලා නේ. බලන්න අභිමානවත් ජාතියක්. ඒ අභිමානය පොළොට සමතලා වුණා. දන් දීමේ අඩුවක්ද? දන් දීමේ අඩුවක් නෙමෙයි. දන්සල් බුද්ධ පූජා කොච්චර නම් කරනවද? එවැනි ජාතියකට මෙතන ඉරණමක් සිදු වුණේ. අපේ දානය අගය කරන්න පින්නතුනි සිල්වන්ත භවිෂ්මතු කරගෙන අපි. ඒ නිසා ඒ දෙන දානය වඩාත්ම අර්ථවත් වෙන නම් සිල්වන්ත වෙන්නට ඕන, පංචශීල රකින්නට ඕන. ඒ තරක් බෑ. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා මේ මෛත්‍රී සාගත වාසය කරන්න ඕන. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා සතර අගතිර නොගිහිල්ලා වාසය කරන්නට ඕන. ඊටත් වඩා ඉදිරියට ගියාට පස්සේ අවංක භාවය කියන කාරණය. මේක තමයි කරණිමෙත සූත්‍රයේ කියන්නේ උජුජ සූජුජ කියලා. මෙන්න මේව තමයි ඔබ සමාජය තුළ ජනප්‍රිය වෙන කැමති නම් අනිත් අයගේ ආදරය, ගෞරවය, කීර්තිය ලබන්න කැමති නම් දිනු කරගන්න ලක්ෂණ මෙන්නේ පිණුතු. මේ වගේ ඉහළට යන්නේ යන ඔබට මිතුරන් වාකින. ඒ විතරක් නෙවෙයි ඔබට සාමාන්‍ය මිතුරන් විතරක් නෙවෙයි නොපෙනෙන මිතුරන් කාලයක් යනකොට ඔබට net එකක් වගේ, දැලක් වගේ සකස් වෙන ඔබ ජීවිතය තුළ. අමනුෂ්‍ය ලෝකයේ ඔබට මිතුරන් ඉන්න ගන්නවා. එතකොට අප මේ සඳහන් කළේ මේ සම්මුති ලෝකයේ තුළ අප ගුණධම් වලින් ඉදිරියට යන්නට උන ආකාරය. එයි ඉහළම ගුණාංගයක් විදිහට දේශනා කරන්නේ මෛත්‍රියේ වැඩි වීම කියන ගුණාංගය. එතකොට මේ ටික සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙන්න මෙතන ඉහළම ගුණධම් ටික රකින ගමන් අප තවත් පියවරක් ඉදිරියට යන්නට ඕන. මේ ගුණධම් ටිකෙන් කරන්නේ උපරිම ලෙස අර පංච නීවරණ අඩු කරලා අපේ මානසික නිරෝගීතාවය ආරක්ෂා කිරීම. මේකෙන් එකාතකින් මෙලොව ජීවිතය අපි සාර්ථකව ගත කරනවා. අනිත් අතින් පරලොව ජීවිතයේ ඕනෑම මොහොතක කොයි ඉරණමකින් මිය ගියත් දුගතිගාමී නොවන විදියට තමන් ස්ථාවර රැකවරණයක් ආරක්ෂාවක් තමා දාගෙන ඉන්නේ. මෙන්න මේ දෙකම පිනතුන අපට තියෙනට ඕන. අපි ජීවිතයේ කොයි මොහොතක කොයි ඉරණමකින් කොයි රෝගයකින් කොයි අනතුරකින් කොයි තැනකදී මිය යාවද කියලා අපිට කියන්න බෑ. ඒකට වයස අදාළ නැහැ. ඒකට තමයි පාරේ කොයිතරම් පරිස්සමෙන් විනයානුකූලව drive කරනවද කියන එක අදාළ වෙන්නේ. ඔබ කොච්චර නිවැරදිව පාරේ ගියත් වෙනත් කෙනෙක්ගේ වැඩචරියාවකින් ඔබට අනතුරක් වෙන්න පුළුවන් ඕනම වෙලාවක. මෑත කාලෙත් ඒ වගේ මහත්මේ මීට සතියකට කලින් සතියක් ගියත් නෑ දින පහකට විතර කලින් ලොකු අනතුරකටපත් වුණා. හරි මහින්සක කෙනෙක්. එයාගේ ඇතේ කිසි වරදක් නෑ. නමුත් වෙනත් වාහනයක් ඇවිල්ලා හැප්පුණා. ඉතාලම අනතුරුදායක තත්යකටපත් වුණා. ඉතින් හරි මහින්සක කෙනෙක්. හරිම ධාර්මික ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් අපේ සසර කොයි වගේ කර්ම කීයද කියලා අපි දන්නේ නෑ. අපි මේ ජීවිතයේ නිවැරදි වුණත් අපි දන්නේ නෑ සසර කොයි වගේ කර්ම අපි කළා තියෙද කියලා. ඒ නිසා අපි ඕනම වෙලාවක මේ වගේ දෙයක් අපි බලාපොරොත්තු වෙන්නට ඕන. මේ වගේ දෙයක් වුණාට පස්සේ කියන්න එපා මම නම් අනේ තුන් හිතකින්වත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ කියලා නම් කියන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා පංචකාණ සූත්‍රයේදී කරුණු පහක් නිතර මෙනෙහි කරන්න. ඕනම වෙලාවක මෙවැනි අනතුරක් තමන්ට වෙන්න පුළුවන් කියන එක ගැන කල් තියාම මෙනෙහි කළ තියන කියලා. දුකක් ඇති වුණොත් ඇඬුවට කමක් නෑ. හැබැයි කියන්න නම් එපා. ලෙඩක් වෙනකොට, කරදරයක් වෙනකොට, අනතුරක් වෙච්ච වෙලාවේදී, මරණකදී මන්නම් මේක තුන් හිතකින්වත් හිතලා තිබුණ නෑ කියලා නම් කියන්නේ. අබින්න පච්චවෙක්කන කියලා දේශනා කළා නිතරම මේ කරුණ මෙනෙහි කරන්න කියලා. ඇයි මෙනෙහි කරන්න කිව්වේ? ඒ කියන්නේ හිතේ දුක් වෙන නෙවෙයි. ඒ වෙන බව දන්නව නම් ඊට කලින්ම මානසිකව සූදානම් වෙලා තමන්ට මේ සසර ගන ගමනේ පිළිසරණක් රැකවරණයක් ආරක්ෂාවක් හදාගන්න. එතකොට මෙන්න මේ ගුණාංග ටිකෙන් අපි දිනු වෙන ගමන් අපි ඊයම ලෙස ප්‍රඥාවෙන් දිනු වෙන ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කළා. නීවරණ හයක් ධර්මය තුල දේශනා කරනවා. සාමාන්‍යයෙන් පංච නීවරණ තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ. නීවරණ පහයි. නමුත් අපි ධර්ම පිටකේ ගන්නකොට නීවරණ හයක් ගැන කතා කරනවා. අවිජ්ජා නීවරණයත් එක්ක. ඔබ ඉන්ටර්නෙට් එකේ එහෙම සර්ච් කරොත් ඉතින් බලන්න 5 hindrances කියලා ලෙක්චර් එකක් තියෙනවා මහායාන හාමුදුරු කෙනෙක් කරන්නේ. ඒක මිලියන 20කට වඩා මරලා තියෙනවා. පංච නිවරණ ගැන සඳහන් කරපු දේශනාව. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා බුදුහාඳුරෝ මේ අවිද්‍යාව මෝහය දුරු කරන ක්‍රමය දේශනා කළා. ඒ අවිද්‍යාව තමයි මේ රාග දේශවලට සාධක වෙන්නේ. පංච නිවරණට මූලික වෙන්නේ මේ අවිද්‍යාව කියන නිවරණේ. ignorance or delusion කියන එක. එතකොට භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරනවා. උන්වහන්සේ අපට මාර්ගය පෙන්වන්නේ වඩාත්ම නුවණින් ප්‍රඥාවන්තව ජීවත් වෙන ක්‍රමය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන් කියලා කියන්නේ බොහොම දුරදක්න නුවණින් වැඩ කරපු ජාතියක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මීට වසර 2300කට කලින් ශ්‍රී ලංකාවට ලැබුණේ. ඒ ලැබිච්ච වෙලාවේ ධර්මය ඉතාම මැනවින් එතැන් පටන් ආරක්ෂා කළා. එතැන් පටන් තවත් වසර 200 ගානක් මේක කටපාඩම් රැගෙන ආවා. ඒ රැගෙන එන ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ සිංහල ජාතිය. ඒ භික්ෂුන් වහන්සේලා. ඒ විතරක් නෙමේ බුද්ධ වර්ෂ 440 දී මේ ධර්මය ග්‍රන්ථ අරුඩ කළා. අලු විහාරයේදී. පොත්පත්වල ලියුවා. ඒ ලියල ස්ථාපිත කළා මේක ඉදිරියට ගෙන යන්න. පොත්පත්වල ලියුවා කියන්නේ එකපාරක් ලියුවාම අවුරුදු 1000 ගණන් තියෙන්නේ නැහැ. එක පාර ලිව්වට පස්සේ අවුරුදු 50කට යනකොට ඒක විනාශ වෙනවා. ඊට පස්සේ ඒක ආයි පොත්වල ලියන්න ඕනේ. දැන් වගේ ප්‍රින්ටින් තිබුණේ නැහැ. එතකොට තලපත්වල ලියලිය වසර 100 ගාණක් මේක රැගෙන ආවා. ඒක එහෙම රැකපු ආරක්ෂා කරපු තේරවාදී බුදුදහම තමයි අද ලෝකෙම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ දහම රැකගෙන එනට පිරිස සාමිත් වහන්සේලා මේ සාසනෙට දායාද කළා අපේ අතීත අමලකාතලා. අම්මා කෙනෙකුගේ ප්‍රාර්ථනාවක් තිබුණා තමන්ට ලැබෙන හොඳම දරුවා ශාසනයට පූජා කරන්න ඕන කියලා. අන්නේ දරුවා පෝෂණය කරලා ශාසනයට පූජා කරලා මේ ශාසනය ශක්තිමත් කළා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ හිටපු රජවරු විශේෂයෙන් වළගම්බා රජතුමා ශ්‍රී ලංකාවේ තිබිච්ච සීලම ගල්යන් සාමිනේ වහන්සේට පූජා කළා. හැම ගමකටම රාජ නියෝගයක් නිකුත් කළා. සියලුම ගල්ලෙන් හට ආරම්භ කොටලා අගත අනගත චතුදිස සංගස දිනේ කියලා සංඝයාට පූජා කරන්න කියලා. මේක රාජ නියෝගයක්. යම් කිසි ගමක ඒ රාජ නියෝගයේ කඩකලා නම් ඒ ගමයාගෙන් දඩ අය කළ තියෙනවා. යම් කිසි ගමක අය මේක කරා නම් හරියට ඒ ගමට බදු වලින් නිදහස් කළ තියෙනවා. බදු ප්‍රේ කාලය තියෙන මුල් මාස්ථාමයක ලෝක ඉතිහාසය. එතකොට මෙන්න මෙහෙම කරලා මේ ජාතියක් පෝෂණය කළා මේ ආගම රැකගත්තායි අද එහෙම රැකගත්තු ධර්මතන අදමඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද ලෝකයේ ප්‍රධාන බෞද්ධ සංකේත දෙකක් තියෙනවා. එකක් තමයි බෞද්ධ කොඩිය අනිත් එක වෙසක් ඩේ කියන එක වෙසක් කියන පදේ. අද ලෝකෙම බෞද්ධයෝ කිසිඳු වාදයක් නැතුව එකම බෞද්ධ කොඩිය තමයි බෞද්ධ සලකුණ විදියට පාවිච්චි කරන්නේ. ඒ බෞද්ධ කොඩිය කොහෙද නිර්මාණය කළේ? ඒක ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු බෞද්ධ කොඩිය. ෂඩ්වර්ණ කොඩිය. වෙසක් කියන පදේ දැන් ගිය මාසේ සැමරුව වෙසක් ඩේ කියලා. ඒ වෙසක් කියන පදේ මොන භාෂාවෙන්ද ආවේ? වෙසක් කියන පදේ සිංහල වචනයක්. අඩු වශයෙන් පාලි පදේ පාලියෙන් කියන්නේ වේසාග කියලා. සංස්කෘතෙන් වෛසාඛිය සිංහලෙන් වෙසක් අඩු ගානේ පාලි වචනේවත් නෙවෙයි ලෝක විවහාරයට ගියේ සිංහල වචනේ. ඔබ ශ්‍රී ලාංකිකයන් ඉදිරියේ ඔබට කිසියම් අභිමානයක් ඇති වෙන්න ඕනේ මේ කාරණා ගැන. අද ලෝකෙම බුදුදහම ගැන යම් කිසි තැනක් කතා කරනවා නම් ඒ තැනදී ශ්‍රී ලංකාවට යම් කිසි ස්ථානයක් හිමි වෙනවා. මේ වසර ගානකට කලින් වෙසක් දේක ජාතික දිනයක් බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිවේදනය පත් කළා. එක්සත් ජාතීන් සංවිධානයේ මූලස්ථානයේ නියෝග කළ දී මේ සඳහා විශේෂ උත්සවයක් කියලා ප්‍රධාන දේශනයක් කළා. ඒ ප්‍රධාන දේශනය කරපු හාමුදුරුවෝ දන්නවද? ඒ හාමුදුරුවෝ තමයි බික්කු බෝධි හාමුදුරුවෝ. බික්කු බෝධි හාමුදුරුවෝ තමයි මේ වෙසක් දවස නිවේදනය පත් කරන දවසේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ප්‍රධාන දේශනය කළේ. මේ හඳුර සඳහන් කරනවා මම මේ වෙසක් දේක ප්‍රකාශයටපත් කරන මොහොතේ මම මේ කහ පැති සිවුරක් දරාගෙන මම ආවේ ශ්‍රී ලංකාවෙන් ඉඳන්. හැබැයි ඔබ හිතන්න එපා මං පිටස්තර කෙනෙක් කියලා. මමත් මේ නිව්යෝක් නගරයේ ඉපදිච්ච කෙනෙක් කියලා උන්වහන්සේ සඳහන් කරා. ඇමරිකන් ජාතික වික්කු බෝධි හාමුදුරුවෝ උන්වහන්සේ වසර 40කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ හිටපු හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ කියනවා මම මේ බ්‍රොක්ලින් වල ඉපදුනේ. මම මේ පිටස්තර කෙනෙක් නෙවෙයි. මම මේ සිටියේ ඉපදිච්ච කෙනෙක් තමයි. අද මම මේ කහ සිවුරක් දරාගෙන ආසියාවේ ශ්‍රී ලංකාවෙන් ඉඳන් ආවේ කියලා. එතකොට පින්නතුනි මෙන්න මේ මට්ටමට ලෝක ඉතිහාසයේ තුල බෞද්ධ සලකුණ ඉදිරියට ගෙන යන්නට ශ්‍රී ලාංකිකයන් ඉතාම බුද්ධිමත් ජාතියක් ඉදිරියට ක්‍රියා කළා. අන්නේ බුද්ධිමත් කියන වචනේ තේරුම අප යමක් කරනවා නම් නිකන් සරල දෙයක් නෙවෙයි කරන්නේ. ඉතාම දුරදක්නා නුවණින් ප්‍රඥාන්විතව තමයි ඒ දේ කරන්නේ. දැන් අපි දෙමව්පියන් පින් අනුමෝදන් කරනවා. මේක තමයි ඉතාම නුවණැති ක්‍රමේ. අපේ හිතේ කුසල චේතන ඇති කරගෙන දානමය පින්කම් කරලා ස්වාමීන් වහන්සේලා දැකලා බණහාලා ඒ ධර්ම කරුණ මෙනෙහි කරලා භාවනා වැඩලා ඒ අපේ ඇති කරගන්න කුසල චේතනා තමයි අපි අපේ මියගේ ඥාතිට අනුමෝදන් කරන්නේ. බලන්න කොයි තරම් වටින ක්‍රමයක්ද කියලා. ඒ ක්‍රමයෙන් අපි මේක කරනකොට බලන්න පිනොතුනේ මේකෙන් සිදුවන වාසිය ප්‍රතිලාභය අපේ මේ ජීවිතය අමතක විතරක් නෙවෙයි. මීට කලින් ආත්ම බාල අමල තාත්තලත් පින් අනුමෝදන් වෙන්න තැන් වල ඉන්නවා නම් ඇවිල්ලා පින් අනුමෝදන් වෙනවා. පින්නතුනේ කල්පනා කරලා බලන්න අපේ ජීවිතයට ඇත්තටම වැඩිපුරම උදව් කරේ මේ ආත්ම භාවය අම තාත්තද මීට කලින් ආත්ම භාවල අමල තාත්තලද? ඔබ හිතලා තියෙනවද? ඔබේ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳ ගත්ත විඥානය දුර්වල විඥානයක් නම් අකුසලෙට බර විඥානයක් නම් ඒ කුසේ පිළිසඳ ගත්තේ උපතින්ම ඇස් දෙක අන්ධ වෙන්න තිබෙච්ච උපතින්ම මන්ද බුද්ධික වෙන්න තිබෙච්ච විඥානයක් නම් අම්මගේ කුසේ පිළිසඳ ගත්තේ අම්මට පුළුවන් ද වෙනසක් කරන්න? අම්මට ඇමිට වෛද්‍ය විද්‍යාව පිළිබඳව දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන් වෛද්‍යවරියක් වෙන්න පුළුවන්. ඇතැමිට මෙඩිසින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන් අම්මා. නමුත් මේ දුර්වල විඥාණයට වෙනසක් කරන්න අම්මටවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ආත්ම භාවයේ අම්මට මේ විඥාණය බාර දෙනකන් කවුද එහෙනම් කටයුතු කළේ? අපේ කලින් ආත්ම භාවල අම්මල තාත්තලා අපිව පෝෂණය කරලා පින්කම් වලට යොමු කරලා ඒ අම්මල තාත්තලා තමයි මේ උදව් කළේ තියෙන්නේ. ඔබ මේක හිතලා තියෙන්නේ? ඔබ අවුරුද්දට දවසක් හරේ ලොකුවට නැති වුණත් ගෙදර බුද්ධ පූජාව හරි තියලා නැත්නම් දුප්පත් කෙනෙකුට ආහාර වේලක් වතුර බෝතලයක් හරි පූජා කරලා ඔබ ඒ පින් අනුමෝදන් කරන්න ඔබේ මීට කලින් ආත්ම භවවල අමල තාත්තලාට. ඒ බොහෝ අමල තාත්තලාට උදව් කරලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනකොට එක්තරා බ්‍රාහ්මණී සාකේත කියන බ්‍රාහ්මණයෙක් බුදුහාඳුරන්ට පුතේ කියලා කතා කළා. පුත්‍ර ස්නේහෙන් කතා කළා. කතා කළා කියන පුතේ හුඟා කාලෙකින් දැක්කේ අර අම්මත් ගෙදර බලාගෙන ඉන්නවා නංගිලත් බලාගෙන ඉන්නවා අපි ගෙදර යන් කියලා බුදුහාඳුර ගෙදර එක්කන් ගියා. ඊළඟ බුදුහාඳුරන්ට දාන පූජා කළා දරුවෙකුට වගේ සැලකුවා. බුදුහාඳුරත් වෙනසක් නොකර හොඳට යැල කරුණාවෙන් කටයුතු කරලා දානෙත් පිළි අරගෙන බණ කියලා නැවත ආවා. ආනන්ද හඳුර අහනවා ස්වාමිනේ මේ මොකද උනේ කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ආනන්ද මේ සාකේත බමුණත් ඒ බැමිණියත් ආත්මව 500ක් මගේ අම තාත දෙන්න කියලා. කලින් ආත්මව ළමල තාත දෙන්න. පින්නතුනේ මේක හොඳට මතක තියාගන්න අදට අපේ කලින් ආත්ම භවවල අමල තාත්තලා බොහෝ තැන්වල ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නේ. ඒක අමතක කරන්න එපා. ඒ අපට දුකක් වෙනවට කැමති නෑ. දුකක් වෙනකොට ඒකට දුක් වෙනවා. අපි ඒ කරදරෙන් බේරන උත්සාහ කරන කට්ටිය. ඒ වගේම අපි සතුටෙන් ඉන්නකොට ඒ කට්ටිය හුඟා සතුටු වෙනවා. එනිසා අපි මේ ආත්ම භාවයේ අම තාත්ත විතරක් නෙවෙයි මේට කලින් ආත්ම භාවවල අම තාත්තලත් අපි සතුටු කරවන්නට ඕන, අනුමෝදන් කරවන්නට ඕන, පින් අනුමෝදන් කරවන්නට ඕන. ඒකට ක්‍රමය මොකද්ද? ඒකට ක්‍රමය තමයි ධර්මයේ හැසිරීම. අපේ මානසිකව නිරෝගීව හිටිය පමණටයි අපි සතුටෙන් ඉන්නේ. අපි සතුටෙන් හිටිය පමණටයි අපේ ළඟම අපට හිතවත් මාය සතුටු වෙන්නේ. අපි සතුටෙන් ඉන්නකොට කවුරු හරි දුක් වෙනව නම් කවුද ඉන්නේ? අපි හිතේ කමනාපයි. අපි දුක් වෙනකොට අපි හිතේ කමනාපයි සතුට වෙනවා. අපි දුක් වෙනකොට අපේ අම්ම තාත්තා ඇතුළු අනිත් අය වහා දුක් වෙනවා. ඒ නිසා ඇත්තටම අපේ කල්යාණ මිත්‍රයන් අපේ අම්ම තාත්තලා අතීතගත ඥාතීන් එයා සතුටු කරන්න කැමති නම් මොකද කරන්න ඕන? ඒ ක්‍රමේ තමයි ධර්මානුකූල ජීවත් වෙන්නේ. පංචශීලයේ උපරිමලෙස ආරක්ෂා කරන්න. අනිත් පැත්තෙන් සතිපට්ඨානයේ උපරිමලෙස ප්‍රැක්ටිස් කරන්න. මයින්ඩ්ෆුල්නස් එක. ඒ මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න කලින් භාගතුන් වහන්සේ ඉතාම මනවින් දේශනා කරනවා අපට හොඳ විෂන් එකක් තියෙනට ඕන. සම්මාදිට්ඨි පුරේජවන්. Right understanding is first. The main doctrine that the Buddha explained us for our liberation is that mindfulness. Before we practice mindfulness, we should have correct understanding, correct vision, right understanding, sammāditti. What is the right understanding? Right understanding is that how suffering arises and how suffering ceases. කොහොමද දුක ඇති වෙන්නේ, කොහොමද දුක නැති වෙන්නේ? අපි අවිද්‍යාවෙන් හිටියොත් දුක හට ගන්නවා, අපි ප්‍රඥාවෙන් හිටියොත් දුක නිදහස් වෙනවා. අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට අපි ඉන්නේ රූපේ පැත්තට නැඹුරු වෙලාද? අපි ඒ රූපේ දකිනකොට අභ්‍යන්තරේ පැත්තේ තියෙන කියන කාරණේ. අපි ඇහැට රූපයක් දකිනකොට රූපයට ඇලීමක් හරි ගැටීමක් හරි තියෙනවා නම් ඒකෙන් අපි රූපේ පැත්තේ ඉන්නේ. රූපේ විසින් අපිව කන්ට්‍රෝල් කරනවා. ඇයි ඒකට හේතුව? අපි හිතන් ඉන්නේ මේ මොහොතේ පේන රූපේ මේ දකින්න කියලා. හරියට අර බත් පිඟානේ උපමාව ගන්න. කෑම ටිකේ රස දැනෙනකොට අපිට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කෑමේ මේ වෙලාවේ රහ එන්න කියලා. ඒක නෙමෙයි ඇත්ත. ඒක නෙමෙයි යථාර්ථය. ඊට කලින් පිඟානේ තිබෙච්ච, ඊට මොහොතකට කලින් පිඟානේ තිබෙච්ච මේ වෙලාවේ කටේ මිශ්‍ර වෙලා තියෙන කෑම ටිකේ රසය තමයි දැන් එන්නේ. ඒ කටේ අර හොඳට රස දෙන්න කෑම අර පිඟානේ තියෙන කෑම වගේ ලස්සනද? අනේ මෙච්චර රස කෑම ටික පොඩ්ඩක් බලන්න ඕන මේ ලස්සන කියලා ඉදිරියට ගත්තොත් කොහමද? අරන් පිඟානේ පැත්තකින් තියපොත් කොහමද? ඔබ දන්නවනේ වෙන දේ නේ? අන්නේ වගේ තමයි අපි ඇහැට රූපයක් දකිනකොට මොකද වෙන්නේ ඇත්තටම? ඇහැ රූපය චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතන, විපාක මනෝ ධාතු, විපාක මනෝ විඥාන ධාතු කියලා මේ ස්ටෙප්ස් ගානක් වේගෙන් යනවා. ගිහිල්ලා ඒ ඔක්කොම ටික නිරුද්ධ වෙලා මනංච පටිච්ච ධම්මේච උප්පංජති මනෝ විඥාන කියන මට්ටමෙන් තමයි යමක් අපි තේරුම් ගන්න. අන්නේ තේරුම් ගන්න මොහොතේදී ඒ තේරුම් ගැනීමට මුල් වෙච්ච අර මුල් අවස්ථාවේ ටික ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක දැකීම තමයි ප්‍රඥාවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. ජීවිතයක තත්පරයක් හරි මේක ප්‍රැක්ටිස් කරන්න. එක දවසක් ප්‍රැක්ටිස් කරවොතින් යෝචේ වස්සසකං ජීවේ අපස්සෝ ධම්මමුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං. මේ යථාර්ථයෙන් නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ යථාර්ථය දැනගෙන එක දවසක් ජීවත් වීම උතුම් කියලා බුදුහාම දේශනා කරනවා. එතකොට මෙන්න මේක ප්‍රැක්ටිස් කරමින් මේක දැනගෙන මේක ප්‍රැක්ටිස් කරන භූමිය තමයි ෆීල්ඩ් එක තමයි සතිමත් භවයේ මයින්ඩ්ෆුල්නස් එක ඉන්නේ. එතකොට මේක ප්‍රැක්ටිස් කරන්නේ සතිපට්ඨාන විතරක් නෙවෙයි, ඊට කලින් අනිත් කරුණා ටිකක් තියෙනට ඕන. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ ආරසිංහ මාර්ගෙම ඉන්නට ඕන. එතකොට ඔබ ආරස්නගික මාර්ගයේ එක දවසක් ප්‍රැක්ටිස් කරා කියන්නේ මොකද්ද? අවුරුදු 100ක් ජීවත් වුණා වගේ. අවුරුදු 100කින් ඔබ ආයුෂ වැඩි කරගත්තා වගේ. එතකොට මේ ක්‍රමයට ජීවත් වුණා තින් වයස වැඩි කරගන්න කියලා ඉතර මහන්සි වෙන්නේ අපි. අපට හැම දවසක්ම හරි වටිනවා. අපට අද දවසක වටිනකම ඇත්තට තේරෙන්නේ නැහැ නේද? ඔහේ නිකන් අපි ගත කළ යනවනේ. හැබැයි බලන්න අපි මරණයට පත් වෙන දවසේදී අපිට දවසක් කොච්චර වටිනවද? අපේ හැමදාම දවසක් එනවා අද මරණයට පත් වෙනවා කියලා දවසක් එනවා අපිට. අපි හැමදාම හිතන් ඉන්නේ හෙට මෙයයි කියලා නේ. ඒ හෙට කියන දවස හද වෙන දවස වෙනවා කවදා හරි. අන්න එදාට බලන්න තව දවසකින් ආයුෂ දෙක කරගන්න අපට ඕන නෝ තියෙනවා. අපේ තියෙන ඔක්කොම ධනෙ ටික හරි විඳන් කරනවා. නමුත් අද අපට ඉතිරේක වටින්නේ නැහැ. දවසක් කියන එක සාමාන්‍ය දෙයක් අපට. නමුත් මේ දවස් දෙක හැමදාම ගෙවිල යනවා. මේ හැම දවසම පින්නතුණින් මිල කරන්න බැරි වටිනකමක් තියෙනවා. ඒ නිසා මේ දවසට උපරිම වටිනකම ලබා දෙන්න. ඒකෙන් සාමාන්‍ය පින්කම් ටික විතරක් නෙවෙයි. අපි දන් දෙන ඒවා, අම්මට තාත්තට සැලකෙනවා අපි කොහොමද කරන්නේ? සත්පුරුෂ මිනිස්සු කොහොමද කරනවා? නමුත් බුද්ධිමත් කෙනෙක් විදියට කරන්න පුළුවන් ඉහිම ප්‍රැක්ටිස් එක තමයි මයින්ඩ්ෆුල්නස් එකේ වාසය කිරීම. මොකද මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ ආනාපාන සතිය වැනි භාවනාවක් භාවිත කරමින් වර්තමානයේ තුල හිත තියාගෙන මෙන්න මේ ඇහැට රූපයක් දකින හැම මොහොතෙම දකින්න දක්ෂ වෙන්න මේ මොහොතේ මේක තේරුම් ගන්න මොහොත මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව කියන්නේ. දැන් මේ අවස්ථාව මම ඔබට බණ කියනවා කියලා මෙතන පිරිසක කියලා මම බණ කියනවා. ඇත්තටම මේ පිරිසක් කියලා මම මානසින් මේ නිර්මාණය කරගෙන ඉන්නවා. මමම මගේ චිත්ත සැසිතික ටිකට නැත්නම් ස්කන්ධ හතරකට එක්ක වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතරක් එක ගනුදෙනුවක් තමයි මේ තියෙන්නේ. ඔබ මට පේනවා. හැබැයි මම ඔබව හඳුනාගන්නේ ඒ රූප ස්කන්ධේ නිරුද්ධ වෙච්ච ස්ථානයක. ඒ නිසා මෙන්න මේක තමයි ලෝකේ කල්පාන්තරයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන අපිරිමත්ම නැවුම් පණිවිඩය. මෙන්න මේ නැවුම් පණිවිඩය ළමන තමයි අපි ශ්‍රද්ධාවන්ත අම්මලගේ තාත්තගේ දරුවෝ වෙලිපදුනේ. අපි කුඩා කාලෙම අපේ අම්මා අපිව බිම පය ගහන්න කලින් අපේ අම්මා අපිව සිඟිති අත් දෙක එකතු කළා පුතේ බුදු සාදු කියලා කියන්න කියලා අපේ අම්මා අපට කිව්වා. ඒ කිව්වේ මෙන්න මේ සන්දර්භය අපට ලබා දෙන්න. ඒ නිසා අපේ අම්මගේ සිහිනය තාත්තගේ සිහිනය අපි සැබැලෙස නිෂ්ඨ කරන්න කැමති නම් ඒ අම්මට තාත්තට ඇඳුම් පැළඳුම් වලින් ආහාර පාන වලින් බෙහෙත් තෙහෙත් වලින් සලකන විතරක් නෙවෙයි. ඒ අම්ම තාත්ත ප්‍රාර්ථනා කර ආධ්‍යාත්මික ලෝකය ඒ තෙරුවන අපේ ජීවිතය තුළින් අපි උපරිම ලෙස ක්‍රියාත්මක කරන්න ඕන. ඒක තමයි ඇත්තටම අපි අමර තාත්තට සැලකන සැබෑ ක්‍රමය. එහෙම අපි සැලකුවොත් ඒ අපි සැලකන අපේ මේ ආත්ම භාවයේ තාත්තට විතරක් නෙවෙයි. කල්පාන්තර ගණන් අසංඛ්‍ය ගණන් අමර තාත්තට අපි සැලකුවා වෙනවා. බුදුහාඳුර ලස්සන උපමාවක් කියනවා. මුළු ಭಾರತයේම මුළු දඹදිවම තියෙන සියලුම ගස් මේ ඇඟිලි පුරුක් ගන්නට කපනවා. මුළු දමදිව තියෙන සියලුම ගස් කොළන් මේ ඇඟිලි පුරුක් ගන්නට අඟල මට්ටමට කපනවා. කපන මහා ගොඩක් ගහනවා. ඒ ගොඩක් ගහලා එක එක කැලයින් කරනවා. මේ ආත්ම භාවේ තාත්තා අම්මා, මේ ගිය ආත්ම භාවේ අම්මා තාත්තා. ඔහොම වෙන් කරන්න කියලා. ඔහොම අයින් කරනකොට අර මුළු ගස් ටිකේ ඔක්කොම වගේ මර පොඩි කැරිටි ඉවර වෙනවා. සතරගත ජීවිතවල අපේ අම්මල තාත්තලගේ සංඛ්‍යාව ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ තරම් දිගු කාලයක් අපව කිරෙන් ලේයින් දහදී පෝෂණය කරපු අපේ අතීත අමල තාත්තල මේ සසරේ ඉන්නවා. ඒ නිසා ඒ සියලුම දෙනාට අපි ප්‍රත්‍යපකාර කරන්නට ඕන. අපේ ලොකු වගකීමක් තියෙනවා. මේ ආත්ම භාවය අමල තාත්තට විතරක් නෙවෙයි සලකන්න ඕන අපි. බුද්ධිමත් වාසය කරනවා කියන්නේ මේකයි. බුදුහාමුදුරු කෙනෙක් සාරසංගේ කලප්‍රශ්නයකට අධික කාලයක් ඇස්තිස් මස්ලේ දන් දීලා මේ දහමක් අනාවරණය කළේ. ඒ අනාවරණය කරපු දහම සියවස් 25කට අධික කාලයක් මේ ස්වාමීන් වහන්සේලා දිවිහිමියෙන් රැකගෙන ආවේ අපි වෙනුවෙන්. ඒ නිසා අපේ ලොකු වගකීමක් තියෙන වයාගේ මේ සිහිනය සැබෑ කරන්න. එයාට කරුණ සලකන්න. අපි සාමාන්‍ය කෙනෙක් වගේ රැකියාවක් කරලා දරුවෝ ටිකක් හදලා මේ යනක විතරක් නෙවෙයි. ඊට වඩා අපේ ජීවිතේ පරමාර්ථයක් තියෙනට ඕන. විශේෂයෙන් මේ වගේ රටකට එන අයට මේ සඳහා හොඳටම අවකාශ තියෙනවා. අපි දැකලා තියෙනවා සමහර ආම්මල කියනවා හාමුදුරනේ අපි හිතුවේ මේ රට දෙනකොට අපිට සිල් ගන්නවත් දැනක් නැති වෙයි කියලා කියනවා. නමුත් හාමුදුරනේ මෙහාට ආවට පස්සේ එක මාසයකට දෙබලක සිල් ගන්නවා කියනවා. පන්සල් දෙක සිල් ගන්නවා කියනවා. එහෙනම් මේ එක එක සතිවල නේ සිල් වැඩසටහන් තියෙන්නේ. මාසෙට ඕන කෙනෙකුට හතර පහකුණක් සිල් ගන්න පුළුවන් මෙහි පන්සල. ඒ තරම්ම පිනතුණි ආධ්‍යාත්මික ප්‍රබෝධයක්. කල්යාණ මිත්‍රයන් සද්ධර්මයේ ඔබට තියෙන පරිසරයකයි පතිරූපදී සමාසේකයි ඔබ වාසය කරන්නේ. ඒ නිසා මේ සද්ධර්මයේ කරපු ඔබ හැමදෙනාම වාසනාවන්තයි. දහමක් ඔබට අහන්න ලැබෙන්නේ ඔබ සසර කරපු මහා පින කානිසංශයක් විදියට. ඒ නිසා යානිසංශේ අනගිතම ප්‍රතිඵල ලබා ගන්නවා කියන්නේ එකාතකින් මෙලොව ජීවිතයේ සඵල වෙන විදියට දාන සීල සහ මෛත්‍රී භානාව කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා උපරිම ලෙස කරන්න. ඒ වගේම මේ ලෝකෝත්තර දර්ශනය සහිතව මේ ජීවිත යථාර්ථය පිළිබඳ මේ දැක්ම ඇතුව සතිපට්ඨාන තුළ වාසය කරන්න. ඒ සතිපට්ඨානෙ නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ සඳහා සම්මා දිට්ඨිය තියෙනට ඕන. මේ දර්ශනය තියෙනට ඕන. සම්මා සංකප්ප නිතර මෛත්‍රී සංකල්පය අවිහිංසා සංකල්පය තියෙනට ඕන. සම්මා වාචා නිතර යහපත් වචන කතා කරන්නට ඕන. සම්මා කම්මන්ත කයින් කරන දේවල් නිවැරදි ක්‍රියාවන් වෙන්නට ඕන. සම්මා ආජීව ධාර්මික රැකියාවක් කරන්නට ඕන. සම්මා වායාම යහපත් උත්සාහය. සම්මා සතිය යහපත් සිහිය. සම්මා සමාධිය යහපත් එකඟ බව කියන මෙන්න මේ කරුණුවට තමයි උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා කියලා කියන්නේ. ඍජු මාවත මෙන්න මේක. එනිසා ඔබේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම තමයි මෙන්න මේ දැක්ම සහිතව ආරස්සණික මාර්ගය තුළ වාසය කරමින් සතිපට්ඨානයෙන් ජීවිතය ගත කිරීම. මොකද සතිපට්ඨානය කියලා කියන්නේ හැම මොහොතෙම අවයනස් එකේ ඉන්න වර්තමාන මොහොත තුළ උපරිම ලෙස සිහියෙන් ඉන්න. ඇහැට රූපයක් දකිනකොටම, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, ඒ හැම මොහොතෙම දකින්න මේ තේරුම් ගන්නේ මනෝවිඥාණය කියලා. ඒ මනෝවිඥාණය දිගට තියෙන එකක් නෙවෙයි. මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දකින්න. මෙන්න මේක තමයි ෆ්‍රීඩම් එක කියන්නේ, නිදහස කියලා කියන්නේ. මේ අවබෝධයේ මේ භාවිතය අපි ඉන්නවා නම් බාහිර කිසිම කෙනෙකුට අපට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. ෆෝන් එක ගේරින්ස් යනකොට අපි දන්නවා මේක තේරුම් ගන්න මනෝවිඤ්ඤාණය කියලා. ෆෝන් එක දිහා බලනවත්, ෆෝන් එක අයිතිකාරිය දිහා බලනවත් අපිට අදාළ වෙන්නේ නැහැ ඒක. ඕනනම් ඒක ඔෆ් කරන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. ඒකත් කරන්න තමයි සීයේ. ඒත් ඒ සුළු දෙයින්වත් අප පීඩනයක් ගන්න නැහැ. මේ සුළු දෙයින් ඉඳන් පේනතුනි තමන්ගේම ළඟම ඥාතියෙක් මිය ගිහි පාස්තාව දක්වාම මේ අතර පරාසය තුල සියලු දුකින් අපට නිදහස් වෙන්න පුළුවන්. බන්දුල මල්ලිකාව ඈත හිටියෙන් දරුවන් 32 දෙනෙක් හිටියා කියලා කියන නියුන්නු. ඒ දරුවන් 32 දෙනාත් බන්දුල සේනාධිපතියත් කියන මේ 33 දෙනාම යුද්ධයේදී එකම මොහොතක මිය ගියා. මේ පණිවිඩය අහනකොට ස්වාමීන් වහන්සේලා දානෙ බෙදමින් හිටියේ. ඇයි තාම සිහියෙන් මේ දුකෙන් ඇය දරාගත්තා? ඇය මේ නුවණින් වාසය කළේ මොහොතේ? මෙවැනි මට්ටමක් දක්වා පේනතුනි මේ ධර්මයේ පුහුණුව ප්‍රැක්ටිස් එක ඉහළ තලයකට අපි යනවා. ඒ නිසා එවැනි දහමක් අප ලැබපු අය හුඟක් වාසනාවන්තයි. මේ දහම් සොයාගෙන තමයි අද මුළු ලෝකෙම අය වේගෙන් ගමන් කරන්නේ. ඉතින් ඇතැම් විට අපට උපතින්ම ලැබුණු නිසා සමාජ මේකේ වටිනකම අඩු ගතියකුත් තියෙනවා නේද? නමුත් උපතින් අබෞද්ධයන් තමයි අද වැඩිපුරම දහම අහන්නේ, දහම් ප්‍රැක්ටිස් කරන්නේ, දහම අනාගතයට ගේනන්ට වැඩිපුරම වැඩ කොටසක් කරන්නේ උපතින් අබෞද්ධයයි. හැබැයි අපට අතීත උරුමයක් විදිහට අපට ලොකු වගකීමක් තියෙනවා මේ දහම රැකගෙන සුරක්ෂිත කරලා ලෝකෙට උරුම කරපු જાතියක් විදියට මේ දහම අපේ ජීවිත තුළ උපරිම ලෙස පුහුණු කරන්නට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මේ දහම උපරිම ලෙස අපි පුහුණු කරමු. ඒක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සති වට්ටානයත් පුහුණු කරමින් අපේ ජීවිත දිනපතාම වඩ වඩා මිල කලයක ගන්නට අපි උත්සාහ ගනිමු. එසේ කිරීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද විශේෂයෙන් මේ පින්කම සිදු කළේ මීට දින 7කට කලින් මියගිය බට්ලර් විජේවර්ධන දයාබර පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ දයාබර මෑණියන්ගේ මූලිකත්වයෙන් ඒ දරුවන් ඥාති මිත්‍ර ආදීන්හාගේ සහභාගිත්වයෙන් ඉතාම සත්පුරුෂ පින්කමක් ඉතාම මැනවින් සංවිධානය කරලා හොඳට සිදු කරපු අවස්ථාව. ඉතින් ඒ පියතුමාට පින් වැඩෙන විදිහට ඔබ ධර්මයට ගෞරවයෙන් අවධානයෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ රැස් කරගත් සියලු කුසල් දහම්වල බලයෙන් තමන්මයි මිය ගිය ඒ ආදරණීය පියතුමා මේ පින දැක සුවපත් වෙත්වා. මේ පිනින් සුවපත් වූ යම් තාඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඔබ හැමදෙනාට අවක් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පතේ චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිතං සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛපත්තාච නින්දුක්ඛා භයං පත්තාච නිබ්බයං සෝකං පත්තාච නිස්සෝකං හොන්තු සම්බේ පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.